අරහත නාම සිරි වාහි ගුරු සාහිබ ජී සලෝක සන්ත උදරණ දයාලං ආසරං ගෝපාල කීර්තන නිර්මලං සාන්ත සංගේණ ඕට නානක පරමේසුරහ සාන්ත උදරණ දයාලං ආසරං ගෝපාල කීර්තන නිර්මලං සාන්ත සංගේණ ඕට නානක පරමේසුරහ චන්දන චන්දනා සරද රොත මූල නමිතයි සාම සීතල ජීව නානක ජපන්දඩෝ හර නාම පෞඩී චරණ කමල කී ඕට උදරේ සගල ජන සෝණ පරතාප ගෝවෙන්ද නිර්පෝපයි මන තෝටන ආව මූල සංචියා නාම තන සන්ත ජනාසයෝ සංග පාය වඩ පුන ආඨ පැහැර හරති ආයි හර ජස නෙත සොන සාන්ත ජනාසයෝ සංග පාය වඩ පුන ආඨ පැහැර හරති ආයි හර ජස නෙත සොන වාහිගුරු ජී කා ඛාලසා වාහිගුරු ජී කී ඵතේ ශ්ලෝක ශාන්ත උදරණ දයාලං ආසරං ගෝපාල කීර්තන හැ නිර්මලං ශාන්ත සංගේණ ඕට නානක පරමේසුර රාග ජයත ශ්‍රී කී වාර පෞඩි 17 ਸਲੋਕਾਂ ਨਾਲ